සංවිධානයේ මට පහසුම අපිට පහසුම එක තමයි මේ අනුක්‍රමයේ යටතේ නැති වෙන්නේ. මේ දෙකම පහසුයි අපිට ඕන කෙනෙකුට. පක්ෂයට පහසුයි. ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට අමාරුයි.